2013 වසරේ 3 මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. අපි කවුරුත් උත්සාහවත් වන්නේ සංසාර දුක්ඛයන්ගෙන් නිදහස් වීමේ මාර්ගය මනාව අවබෝධ කරගන්න තේරුම් කරගන්න. මනසට ඇලිලා ඉන්න තුරුම සසරට ඇලිලා ඉන්නවා. මොකද්ද කියන්නේ? මනසට ඇලිලා ඉන්න තුරුම සසරට ඇලිලා ඉන්නවා. සසරට ඇලිලා ඉන්නවා කියන හැම මොහොතකම මනසටත් ඇලිලා ඉන්නවා. මනස යම් මොහොතක ඉක්මවයිද අහෝ සසර ඉක්මවා යනවා. සසර යම් මොහොතක ඉක්මවයිද අහෝ මනස ඉක්මවා යනවා. අකාලිකෝ ධම්මෝ, අකාලිකෝ ධම්මෝ කියන්නේ කාලය තමයි සසර. අකාලිකයි කියලා කියන්නේ සසර නෑ, සංසාර නිරෝධයක් ඇති වෙනවා. ඉතින් නුවණ මෙහෙවන්නට ඕන මේ කාලය සහ කාලේ ඉක්ම වූ අවස්ථාව කියන්නේ කුමක්ද යන්න පිළිබඳව සොයන්නට. විමසුන් නුවණින් තමයි සම්බුදු සසුනේ මගඵල නුවණ ලබාගෙන තියෙන්නේ ශාසන ඉතිහාසයේ. විමසුන් නුවණෙන් ගාථා ධර්මය ප්‍රකාශ කරද්දීම, සූත්‍ර දේශනාව ප්‍රකාශ කරද්දීම තමයි මේක දකින්නේ. එහෙමත් නැත්නම් මේක ධම්මානුපස්සනාවක් හැටියට වඩන මෙනෙහි කරන අවස්ථාවේදී තමයි දැකලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මේ සිත පිළිබඳව සොයන අවස්ථාවක, එහෙමත් නැත්නම් මානසික ශරීරයේ කායික ශරීරයේ පිළිබඳව සොයන අවස්ථාවක එයා මේ නිරෝධය විවිධ කරුණු පදනම් කරගෙන විවිධ අවස්ථාවන් වලදී එයා තේරුම් ගන්නවා. එක එක් අයට එක එක් අවස්ථාවන් වලදී මේ ධර්ම කාරණාවන් ප්‍රකට වෙන ආකාරයක් අපිට දකින්න තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියවෙන්නේ ඉන්ද්‍රියන් පහත් මනසත් කියන මෙන්න මේ සයේන්ද්‍රිය තුල ලෝකයත් ලෝක නිරෝධයත් මහණෙනි මම පනවනවා කියලා දේශනා කළා. බඹයක් පමණ ශරීරය තුල ලෝකයත් ලෝක නිරෝධයත් පනවලා තියෙනවා. අපි ඉතින් ලෝකයේ තියෙන නොයෙකුත් දේවල් ඉගෙන ගත්තා. හැබැයි අපේ සජීවී දහමට අපිට දැනෙන දේවල් වලට අපි බැහැගෙන හිටියේ නෑ. අපි දැක්කේ නැති දෙයියෝ අදහනෝ, දැක්කේ නැති දේවල් පිළිගන්නෝ, දැක්කේ නැති දේවල් විශ්වාස කරනෝ, දැක්කේ නැති ලෝකයක් තුළ මිනිස්සු ඇදහිලි ලෝක කරනෝ මිනිස්සු. නමුත් මේ ඇයි කියලා ප්‍රශ්නයක් ගොඩනගන්න හිතෙනවා. මිනිසුනේ ඔබ නොදැක්ක ලෝකෙ පස්සේ යන්නේ ඇයි මේ දැනෙන ලෝකේ අතහැරලා? දැනෙන ලෝකේ ඔබට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. ඈ දැන් ලබනාත්මේ ලැබෙනවයි කියන දේ ඔබට මේ ආත්මේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඈ ඈ ඒ නිසා නිර්වාණය කියන එකත් අපි ලබනාත්මේට දාලා ඒකත් අපිට මේ ආත්මේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒ නිසා ඇයි අපි මේ දැනෙන ඉන්ද්‍රියන් පහ උතුම් කොට සලකලා ඒ අනුසාරයෙන් ඒක බලන්න අපි උපකාරක වෙන්නේ නැත්තේ, උත්සාහවත් වෙන්නේ නැත්තේ? ඉතින් පොතේ තියෙන දේ ධර්මයේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොතේ සඳහන් වෙලා තියෙන දේ හිතේ තියෙනවද කියලා බලන්න ඕන. ඒකටයි කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ ඒකයි. මේ ධර්මයයි ධර්ම ගලපලා ඒ ගැළපීම තුළ ඇති කරගන්නවා මේ මනස තුළ. එතකොට පොතේ තියෙන දේ හිතේ තියෙනවා නම් හරියටම ධර්මයට ගැළපෙන්න විදියට. දැන් බුදුරජාණන් වහන්සේ නිර්වාණය ගැන කියලා දෙනකොට උදාහරණයක් වශයෙන් මේ කියන්නේ හඳුන්වලා දෙනවා. ඇසේ නිරෝධය, කනේ නිරෝධය, නාසයේ, දිවේ, ශරීරයේ, මනේ නිරෝධය ආදී කොට ඇදී සියද්ද. එහෙ නැත්තම් සබ්බත් සංවරය, සියලුම සංවර භාවයන් ඇති වෙනවායි කියලා. එතකොට ඒ සංවර භාවය, ඒ නික්මීම තියනවද කියලා බලන්නට ඕන. ඒ සංවර අසංවර භාවය කියලා අපි තුල ජනිත වෙන්නේ, ගොනු වෙන්නේ මනුෂ්‍යයාගේ සිත්වල ඇතිවන්නා වූ යම්කිසි වේගකාරී ස්වභාවයක්. ඒ වේගකාරී ස්වභාවේ තියෙන අන්තගාමී වේගකාරී ස්වභාවයන් තියෙන, අන්තගාමී නැති ස්වභාවයන් තියෙන. දැන් පුහුදුන් මනස කියලා කියන්නේ හරිම අන්තගාමී වේගකාරී ස්වභාවවල් තියෙන්නේ. ඒ නිසා අපි හැමදාමත් කියනෝ වගේ වහා ඇවිලෙන සුළුයි කියලා ගහගත්තර කමක් නැහැ. පන්සලට දන් දෙන්න දායකයම තමයි පන්සලට එරෙහිව නැගී හිටින්නේ, වෙන කෙනෙක් නෙවෙයි. එයාට මනසට මදි පුංචි කමක් හරි වෙන කෙනෙකුට ලොකු තැනක් දීලා තමන්ගේට පොඩි තැනක් දුන්නොත් හරි, තමන්ව මේ නිසි අගැයීම කළේ නැති වුණොත් හරි, හාමුදුරංගෙ ඔළුව කන්න හදනවා. ඒ දිනා එමය ඒ මානසික ස්වභාවයන්. ඉතින් ඒ නිසා ඒව මනාව තේරුම් කරගන්නට ඕන. මමංකාරයේ විවිධ දේවල් ලෝකයෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් අපි මේ අනුන්ට, අන් අයට විවිධ හේතුන් මත දොස් කියන හැම මොහොතකම තමන් වෙත හැරිලා ඒක තමන්ගේ තුල තිබුණු දුර්වලතාවය මොකද්ද කියලා තේරුම් අරගෙන ඊට හසු වෙන්නේ නැතුව, කියන්නේ ලෝභයට, ද්වේෂයට වැටෙනවනේ අන් අයට වරද පටවන්න ගියාම. තමා කෙරෙහි ඒක යොමු කරගත්තාම එතන වැටෙන්නේ තමා විදර්ශනාවට. ඒ කියන්නේ යම් පරේෂණයකට වැටෙනවා. ඒ පරේෂණයකට වැටෙන තැන අපි බොහෝ මානසික ස්වභාව ලක්ෂණ අඳුන ගන්නවා. ඒ බොහෝ මානසික ස්වභාව ලක්ෂණ තුල අපි ළඟට මනසේ පූර්ණත්වයට පත් වෙමින් අපිට පුළුවන්කම තියෙනවා මේ මනස අතික්‍රමණය කරන්න හැකියාව ලැබෙනවා. අතික්‍රමණය කළ යුතුමයි. මනස අතික්‍රමණය කළ යුතුමයි. මනස අතික්‍රමණය කරනවා කියන්නේ ගැඹුරුම මනසේ යටිසිත අතික්‍රමණය කරන්න ඕන. එහෙම නැතුව අපි මතු පිටින් යම් යම් දේවල් මේ විනයන් පනව ගත්තයි කියලා මනස අතික්‍රමණය කරන්න බෑ. එහෙනම් ඉතින් හිරකාරයත් සිල්වන්තෙක් වෙනවා. ඉරකාරයත් සංවර කෙනෙක් බවට පත් වෙනවනේ. යාගේ අත් දෙකටත් මාංචු දාලා, කකුල් දෙකටත් මාංචු දාලා කූඩුවක් ඇතුළේ හිර කරලා තියෙනවා. නමුත් එයා මනස අතික්‍රමණය කරපු කෙනෙක් නෙමෙයි, නිසා සංවර කෙනෙක් නෙමෙයි යා. ඒ නිසා අපි සිත තමයි, සිත තුල තමයි, අධ්‍යාත්මය තුල තමයි මනස අතික්‍රමණය කරන්නට ඕනේ. මේ මනස අතික්‍රමණය කළාට පස්සේ අපිට ලැබෙන්නේ මොකද්ද? මේ පුහුදුන් ලෝකයා ඇලෙන ගැටෙන මානසිකත්වයේ නැතු වෙනවා. ඇලෙන ගැටෙන මානසිකත්වයේ නැතු වෙනවා. වේගයෙන් ඇලෙනවා, වේගයෙන් ගැටෙනවා. වේගයෙන් ඇලෙනවා, වේගයෙන් ගැටෙනවා. වේගයෙන් සසර සැරිසරන ස්වභාවයක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ ඔස්සේ. ඉතින් ඒ වයින් සම්පූර්ණ නිදහස් වුණාට පස්සේ ආත තියෙන නිරෝධ සංඥා. නිරෝධ සංඥා කියලා දෙයක් ඇති වෙනවා. මොකද්ද සංඥා? නැත. සංඥා නැ නිරෝධ සංඥා. රූප නිරෝධයි, ශබ්ද නිරෝධයි, ගන්ධ නිරෝධයි, රස නිරෝධයි, සිතවිලි නිරෝධයි, සම්බත්ත මේ සියලුම දේවල් නිරෝධයි, සංවරයි. ඒ සංවර නිසාම එයාට එතන දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනයට කියනවා සම්මයක් දර්ශනය, සම්මා දිට්ඨිය කියලා කියනවා. ඊටාම සෞම්‍ය භවකුත් තියෙනවා, නිවැරදි භවකුත් තියෙනවා. තථාගත දර්ශනය කියලත් එතෙන් ඒකටම තමයි කියන්නේ. තත්ථාකාරයේ ලෝකේ පේනවා, මවාගත් ආකාර නැහැ, ඉගෙනගත් ආකාර නැහැ. නමුත් පුහුදුන් ලෝකයේ සත්වයක් බලන්නේ ඉගෙනගත් ආකාරයට, කියලා දුන්නු ආකාරයට. දෙයියෝ ඉන්නවයි කිව්වොත් ඉන්නවා, දෙයියෙක් නැහැ කිව්වොත් නැහැ. දැන් ලෝකෙ මවාපාවුම දෙයියෝ කී දෙනෙක් ඉන්නවද? ලොට් එකක් ඉන්නවා. ස්ටෙප් බයි ස්ටෙප් එක එක එක කෙනා චේන්ජ් වෙලා මවල තියෙනවා. මුල්ම කාලේ මවල තිබ්බේ මහා බ්‍රහ්මයා ලෝකේ. ඊට පස්සේ මවනවා ඔය ශක්‍ර දේවේන්ද්‍රයා කියන්නේත් ඒ මවපු එක්කෙනෙක් තමයි ශක්‍ර කියන්නේ එනවා කියනවා. ඊළඟට මේ සිසුදහාමේ දෙවියන් වහන්සේ ඊළඟට මවනවා. ඊට පස්සේ තවත් අවුරුදු 500ක් විතර ගියාම මුසින්දාමේ අල්ලා දෙයියොත් ලෝකේ මවනවා. තියේ බිරිඳ ආරම්භ වෙච්ච ආගම් තියෙනවා නම් ඒකටත් මොකක් හරි නමක් දාලා ඒ දෙයියත් ලෝකෙම අවලලා තියෙනවා. හැබැයි මේ සියලු මිනිසුන් තේරුම් කරගත්ත නම් නිවැරදි විදිහට දෙවියන් යනු අපි ආමන්ත්‍රණය කරනු ලබන විද්‍යාත්මක න්‍යාය යථාර්ථවාදී සත්‍ය කුමක්ද කියලා පටු හැඟීම අයින් කරලා දාලා එයාට ඇත්තෙන්ම දෙවියන් අඳුනගන්න හැකියාව ලැබෙන ජීවත් වෙලා ඉදදී. ඉතින් අර ගතහානුගතික හැඟීමට වහල් වෙලා හිටියොත් ඒගොල්ලොන්ට මිය ගිහිල්ලත් දෙයියෝ අඳුන ගන්න හම්බෙන්නේ නැහැ. ඇස්සරල වැළුවොත් විතරක් දෙයියෝ අඳුන ගන්න පුළුවන් ජීවමානවම මේ ලෝකයේදීම අපිට මේ දෙයියෝ අඳුන ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. මොකද්ද මේ දෙවියෝ කියලා කියන්නේ? මේ ස්වභාව සංකලණයට තමයි දෙවියෝ කියලා කියන්නේ. ස්වභාව සංකලණයට. ඒ ස්වභාව සංකලණය සිත තුලක් බාහිර ලෝකයේ තුලත් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි දේව කියන ගුණය තියෙන්නේ. ඔය දේව කියන ගුණය තැනම තමයි මාර කියන ගුණය තියෙන්නේ. එතකොට ඒකනේ ඔය කියලා තියෙන දෙයියෝ තමයි අපිව අපායටත් දාන්නේ, දිව්‍ය ලෝකෙටත් දාන්නේ කියන්නේ ඒක තමයි. එයා තමයි දෙවියන්, එයා තමයි තීඳු තීරණ දෙන්නේ කියන්නේ ඒකයි. මෙතන එතනම තියෙනවා මොකද්ද? කර්ම ක්‍රියාවේ ප්‍රතිඵලය, ප්‍රතික්‍රියාවලිය, කර්මය සහ නිරෝධය ඒ සංකල්පය තුළ තියෙනවා. ඒක ඇතුළේ තියෙන නමුත් ඒක හරියට තේරුම් ගන්න නැහැ මිනිස්සු. ඒ කියන්නේ තමන් කරන ඕනම දෙයක් ප්‍රතික්‍රියාවලියක් හැටියට තමන්ට හම්බ වෙනවා. ඒ නිසා මේ ලෝකේ හැම මිනිස්සෙක්ම තමන් භුක්ති විඳින්නට කැමති දෙයක් තමන් අනුන්ට කරන්න ඕන. තමන් භුක්ති විඳින්න අකමැති දෙයක් ලෝකේ අන් අයට කරන්නට එපා. අන්නයට හානියක් කරන්නට එපා, අවඩක් කරන්නට එපා කියන කාරණේ තියෙනවා. හොඳයි, මේ පින්නතුන් මේ අපි හිතනවා දැන් අපි අර සද්ධාව ඇති වුණාට පස්සේ පැහැදීමෙන් යුක්තව අහගෙන ඉන්න විමසුන් බුද්ධිය ටිකක් අඩු වෙනවා. අපි හිතනවා ඊට වැඩි බොහොම හොඳ කාරණයක් බවට පත් වෙයි. තම තමන් අතරම ධර්මය ගොඩ නැගිච්ච, ඥානෙ දියුණු වෙච්ච තම තමන්ගේම මට්ටමේ ඉන්න පිරිස එක්ක ටිකක් සාකච්ඡානු ස්වරූපයෙන් යුක්තව ටිකක් සාකච්ඡා කරනකොට මීට වඩා මම හිතන්නේ මේ විවෘත භාවයකින් යුතුව, තර්කානුකූල භාවයකින් යුතුව සාකච්ඡාවන් සිදු වෙනවයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමන්ට හැකිතරම් ධර්මයේ යම් ප්‍රමාණයකට ප්‍රකට වෙච්ච, ප්‍රගුණ වෙච්ච අය සමග සාකච්ඡා කිරීම විද ප්‍රමාණවත් වෙනවා. අපි කිසිම මතයක ඉන්න ඕනේ නැහැ. කිසිම මතයක ඉන්න ඕනේ නැහැ. අපේ පූර්ණත්වයට පත් වෙන තුරුම මේක සත්‍යයි කියලා බාර ගන්න ඕනේ නැහැ. දැන් අපි උගන්වලා තියෙන්නේ මේව පිළිගන්න කියලා, විශ්වාස කරන්න කියලා. ඇත්තෙන්ම වැරදි. පිළිගත යුතු නැහැ, විශ්වාස කළ යුතු නැහැ. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන තුරු යන්න. ඒකයි බුද්ධානුශාසනාව, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. ඒ නිසා කිසි විටක පිළිගැනීම් වලට යන්න එපා. නුවණින් යුක්තව තමන්ටම කරුණුකාරණා මනාව ආත්මීය අවබෝධයක් වශයෙන්, ජීවමය අවබෝධයක් වශයෙන් ඒ ප්‍රත්‍යක්ෂ වෙන තුරුම යන්න. දැන් උදාහරණයක් දෙන්නම්කෝ. මොකද්ද මේ ආත්මීය අවබෝධය කියලා කියන්නේ? ජීවමය අවබෝධය කියන්නේ මොකද්ද? දැන් අපිට ගින්දර පිළිබඳව තියෙන ආත්මීය ජීවමය අවබෝධයක්. දැන් කෝටියක් එකතු වෙලා කියනවා ගින්දර හරීම සිසිලයි කියලා. නමුත් අපි අපේ අවබෝධය වෙනස් කරගන්නවද? ඈ, වෙනස් කරන්නේ නැහැ. ඇයි ඒක? පූර්ණ ආත්මීය අවබෝධයක් ඇතර තියෙනවා. තේරෙනවද? පූර්ණ ආත්මීය අවබෝධයක් ඇතර තියෙනවා. අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අපි තුල ඇති කර ගැනීම සඳහා අපි වෙර මහන්සේ දරන්න ඕන කියලා මා විශ්වාස කරනවා. ධර්මය කියලා කියන්නේ මේ අර උත්තරේ හරි මේ උත්තරේ හරි කියලා ගන්න පුළුවන්කක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේදී නම් අපිට සම්මුතියකට එන්න පුළුවන් කතා කරලා සාකච්ඡා කරලා ඕනම දෙයකදී සම්මුතියකට ඇවිල්ලා ඒක හරි මේක වැරදි කියලා ભેද කරගන්න පුළුවන්. ඒත් සද්ධර්ම අවබෝධය කියලා කියන්නේ ඒක හරි මේක වැරදි කියලා ભેද කරගන්න තරක් නෙවෙයි. මේමය. ඒ නිසා ඔය තර්ක වාද විවාද කොහොම තියෙන තැන්වල මේ ඒගොල්ලෝ එහෙම කරලා ඉවරලා මේක හරි මේක වැරදි කියලා න්‍යායට එනවා. නමුත් සද්ධර්මය anu ඒක හරි මේක වැරදි කියන න්‍යාය නොවේ. හිසාව සාමාන්‍යයෙන් කෑ ගැහුවොත් පමණින් මේක ළඟා කරගන්න බෑ. මේක හදවතට ඒ වගේම පුජ්‍යල විඥාණයට දර්ශනයට ජීවිතේට ආත්මයට කතා කරන දෙයක්. වචනයකින් කියා ඉවර කරන්න බැරි, වචනයකින් කියලා දෙන්න බැරි එකම එක වචනය එකිනෙක අතර තිබෙන නිර්වචනය විවිධයි. දැන් පොඩි ළමෙක් ළඟ තියෙන්නේ අපි ලොකුවට කතා කරන සමහර වචනයක පොඩි නිර්වචනයක්. තරුණ කෙනෙක් ළඟ තියෙන්නේ තවත් ටිකක් වැඩුණු නිර්වචනයක්. වයසක කෙනෙක් ළඟ තියෙන්නේ තවත් නිර්වචනයක්. දාර්ශනිකයෙක් ළඟ තියෙන්නේ තවත් නිර්වචනයක්. එක වචනයක්. ධම්ම කියන වචනේ අපි ගමු. ධම්ම කියන වචනේ ගත්තම් පොඩි ළමෙක් ඇහුවොත් මොකද්ද පුතා ධම්ම කියන්නේ? එයා දෙන නිර්වචනය. තරුණයෙක්ගෙන් ඇහුවොත් මොකද්ද නිර්වචනය? එයා දෙන නිර්වචනය. මහල් කෙනෙක්ගෙන් ඇහුවොත්, දාර්ශනිකයෙක්ගෙන් ඇහුවොත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එතකොට අපි එක වයසේ ඉන්න පිරිසක් වුණත් අපේ උගත් මට්ටම් අනුව කල්පනා ශක්තියන් අනුව නුවණේ දූරදර්ශී භාවයන් අනුව නිර්වචන ප්‍රභේදණය වෙනවා, වෙනස් වෙනවා. ඒ නිසා අපි ලබා දෙලා තියෙන නිර්වචන තුලින් ධර්මය හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ අපි මේ වචනය බොරුවක්. වචනේ මොවා යන්න ඕනමයි. වචනේ කියන්නේ බොරුවක්. දැන් ඔය ධර්මයේ කියන්නේ ඉතින් අරයා කියන පැහැදිලි, මෙයා ටිකක් අපැහැදිලි. මෙහෙමයි මෙහෙමයි කියලා වුණත් හැඟුණත් ඒ එක් දේශනාත්මක ශෛලිය නිසා, දේශනා විග්‍රහය නිසා මේ ඇතිවන දේ. මේ ධර්මයේම තේරුම් කරගත්ත මේ ගිහි පින්වතුනුත් ඉන්නවා යම් යම් මට්ටමේ ධර්ම තේරුම් තියන අය. ඒගොල්ලෝ ඉතාම ස්වල්ප කරුණු ටිකක් දන්නේ, ස්වල්ප කරුණු ටිකින් ඒවල් කියනවා. ඉතින් බහුසුත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වචන හොඳට එකතු කරලා, ගැළපීම් කරලා, අලංකාර කරලා, මනහර කරලා, ලස්සන කරලා ඒක හදාගන්න දෙන්න පුළුවන්. දැන් පර්චස් 10ක ගාඩන් එකක් හදන එකයි අක්කර 5ක ගාඩන් එකක් හදන එකයි කියන්නේ දෙගන්නේ නේ. ඒක ගොඩාක් දැනුම පුළු කෙනෙකුට අක්කර 5ක් වගේ හොඳට තියෙනවා. ඒත් ලස්සන කරන්න පුළුවන් පාරවල් දාලා, දියැලි දාලා කරලා දෙනවා. පර්චස් 10 ගාඩන් එක හදන්න ගියාම වටේට පල්පල් ටිකක් හිටවල නිකන් ඉන්න පුළුවන්. ඒ වගේ තමයි අර බහුසුත භාවයේ අනුව තමයි ඊළඟට ඒක ලස්සන වෙන්නේ. අවබෝධය ලස්සන වෙන්නේ කේක් කෙනාගේ ඒකයි. මේ ප්‍රබුද්ධ වෙන්නේ. ඒකට ධර්මය අහන්න ඕන, දාර්ශනික අදහස් බලන්න ඕන, හොඳින් පොතපත පරිශීලනය කරන්න ඕන, ඒ ආසයට ඇති කරගන්න පුළුවන්. ඉතින් ධර්මය කියන්නේ කවරක්ද? කුමක්ද? ඔබ මේ වෙනකොට තේරුම් ගත්ත ප්‍රමාණයට අනුව ධර්මයේ අනුව හැඟීම් නොවේ, ආකල්ප නොවේ, බලාපොරොත්තු නෙමේ, හරි හෝ වැරදි හෝ ගැනීම නොවේ. කාලිකෝ ධම්මෝ අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයෙන්ම මනස නිදහස් කරගන්නවා. ඉතින් මනස නිදහස් කරගත්තට පස්සේ මේ තුන් කාලයෙන්ම තමන්ට දැනෙන්නේ මොකද්ද? තමන්ට දැනෙනවා ඊටාම සෞම්‍ය ගුණයක් දැනෙනවා. මොකද ලෝකේ ස්පර්ශ කරන්න නැති නිසා. ලෝකෝත්තරයි, ලෝකෝත්තර ඇසක් දර්ශනයක් පහළ වෙනවා. ඒ දර්ශනය ඕනනම් වැඩිමෙන් ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රයන් හයම නිවාලන්න පුළුවන්. දැල්වෙන ස්වභාවයෙන් නිවන්න පුළුවන්. නැත්තම් හැම හිතක්ම තියෙන්නේ පිච්චි පිච්චි. හැම හිතක්ම තියෙන්නේ පිච්චෙනවනේ. අතීතය නිසා පිච්චෙනවා, අනාගතය නිසා පිච්චෙනවා, වර්තමානය නිසා පිච්චෙනවා. ඒ පිච්චිල්ල තියෙනවා මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් ළඟත්. ඒ පිච්චිල්ල තියෙනවා, ඒ පිච්චිල්ල අවමයි අඩු. ඒක ඉහළටම දියුණු වුණාට පස්සේ ඉතින් මහරහත් සත්වයට නිරෝධ සමාපatti සත්වයට දියුණු වුණාම මේ පිච්චිල්ල ඇත්තෙම නෑ, දැවීම ඇත්තෙම නෑ. බුදුරජාණන් වහන්සේලාට තථාගත ආකාරයක් මිස දැවිල්ලක් කියලා දෙයක්, මානසික දැවිල්ල කියන දෙය නෑ. නැවිල්ල කියන දෙය නෑ. ඒකයි දෙහෙන ප්‍රශ්නේ. ඉතින් වේදනා කියලා කියන්නේ විඳවනවා කියන ගුණයනේ. වේදනා, දුක්ඛ වේදනා, සුඛ වේදනා. බුදුරජාණන් වහන්සේලාට දුක් වේදනාවක් නෑ, සුඛ වේදනාවක් නෑ. උපේක්ෂා වේදනාවක් නෑ. වේදනා ත්‍රයම නෑ. වේදනා නිරෝධෝ. නිරෝධ වුණා. එතකොට බලන්න වේදනාවක් නැතුව ලෝක දිහා බලනකොට තමයි පේන්නේ ඇත්ත ස්වභාවය. බෞද්ධ හිතන්නේ මේ ලෝකෙ පිළිකුල් කළා, මේ යම්කිසි අදහසක් අරගන්න පිළිකුල් කළාම අපි ඒකට ආස නැහැ කියලා නේ හැඟීම තියෙන්නේ. පිළිකුල් කළාම ආස නැහැ නෙමෙයි, ඒකත් ආසාවක්. ඒක ගැටීම. පිළිකුලට ආස වීමනේ. ආස නැහැ කියලා කියන්නේ පිළිකුලට ඒකට ආස වීම. ඒක හරියට අර සුදුපත් කනව කට්ටියක්, රතුපත් කනව කට්ටියක් වගේ තමයි ඒක. සමහර අය ලෝකයට ප්‍රිය කර කර ඉන්නවා, සමහර අය ලෝකයට අප්‍රිය කර කර ඉන්නවා. මේ දෙකම චේතනාව මත සිදුවෙන මනෝභාවයන් දෙකක්. නෑ කිසි කතාවක් නෑ. ඒ නිසා මේ මනසේ ස්වභාවය තේරුම් අරගෙන නැවත නැවත ඇලෙන මනස තේරුම් කරගෙන නැවත නැවත ඇලෙන්නේ නැති වෙන විදියන මනස ඉක්මවන්න ඕන. ඒ ඉක්මවීම සඳහා මම ඔබට ක්‍රියාවක් දෙන්නේ නැහැ. විදර්ශනාව තමයි තියෙන ක්‍රියාව. එහෙම නැතුව ආකල්පමය ක්‍රියාවක් ලබා දෙන්නේ නැත. ආකල්පමය ක්‍රියාවක් ඔබට ලබා දුන්නොත් ඔබ වැටෙනවා ක්‍රියාවට, එහෙම නැත්නම් කර්මයට. ඉතින් මේ සද්ධර්මයේ දේශනා කරන පිරිසම යම් යම් අය පුජ්‍යලයන්ට යම් යම් ක්‍රියාවන් දීලා තියෙනවා මේකද කරන්න කියලා. මේගොල්ලෝ ඇත්ත වශයෙන්ම මේ ක්‍රියාවට කර්මයට වැටිලා අතරමං වෙලා. ඒක දන්නේ නැතිකම ඒක අර දේශනා ප්‍රාතිහාර්ය මනාව කරගන්න බැරි කම එතන තියෙන්නේ. දේශනා ප්‍රාතිහාර්යයත් ඒක හරියට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ මේ සද්ධර්මයේ දේශනා කරන්න හැකියාව දෙන්නේ සුළු පිරිසකට. හැමෝටම බෑ. සරියුත් හාමුදුරුවන්ට, මුගලන් හාමුදුරුවන්ට, ආනන්ද හාමුදුරුවන්ට, ඒ වගේ මිසක් නැතුව ඉතින් මේ කෝටි 7න් කෝටි 5ම බෞද්ධ වුණා කී දෙනාද බණ කියුවේ? ඈ? තාම ස්වල්ප පිරිසකට තමයි සද්ධර්මය විග්‍රහ කරන්න පුළුවන්. විග්‍රහ කරන්න පුදුම නුවණක් ඕන. විග්‍රහාත්මකව බලන්න පුදුම නුවණක්. ඉතින් අවබෝධ කරගන්නත් පුදුම නුවණක් ඕන. මොළේ ස්නායු ක්‍රියාකාරීත්වය හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕන. ස්නායු දුර්වල වෙනකොට, වයසට යනකොට, කල්පනා කරන්න බැරි වෙනකොට බෑ. අමාරු. එතකොට එපා වෙනවා. මොකද කල්පනා කරගෙන යද්දී යාට ඒක හරි අමාරු වෙනවා. ස්නායු ක්‍රියාකාරීත්වය හරිම වැදගත්. මොකද මනුස්ස භාවයේදී මේක තේරුම් කරගන්නේ මනුෂ්‍යයාගේ දිනන මේ මානසික වේගයේ ඉක්මවන වේගයක් නිර්මාණය කරන්න පුළුවන් ශක්තියක් මොලේ. ඒක විද්‍යුත් තරංග ශක්තියක්. ඒ තරංග ශක්තිය නිර්මාණය වෙනවා මහ මොලේ තුල. ඒ නිසා තමයි මනසේ වේගයේ ඉක්මවපු වේගයක් ලොකු නිර්මාණය කරන්නේ. ඒ වේගය නිශ්චලයි. වේගයේ උපරිමේ නිශ්චලයි කියන න්‍යායය. මනසේ වේගයේ සීමාවක් තියෙනවා. නමුත් වේගයේ උපරිමේ නිශ්චලයි. ඔබට ඒක තේරෙනවා? දැන් බේදමකෝ තප්පරයකින් පෘථුවිය වටේ රවුමක් කරගෙනවා කියලා කෙනෙක්. ඒත් වේගය විනාඩියකින් කරගුණත් වේගය, පැයකින් කරගිලාවත් වේගය නේ, දවසක් ඇතුළත කරගිලාවත් වේගය, තප්පරයෙන් 10න් එකකින් වේගයෙන් ගිහිල්ලාවත් ඒත් වේගය. වේගයේ උපරිමයට යනකොට මොකද වෙන්නේ? නිශ්චල වෙනවා. තප්පරේ කෝටියට බෙදලා පංගුවෙන් ආවත් ඒත් වේගය. තප්පරේ කෝටි 100කට බෙදලා පංගුවකින් ආවත් පෘථිවි වටේ ගිහිල්ලා ඒත් වේගය. ඈ කෝටි 10000කට බෙදලා ආවත් ඒත් වේගයයි. තේරුණානේ? තප්පරේ කෝටි 10000කට බෙදලා, දැන් තප්පරේ කෝටි 10000කට බෙදුවොත් බුද්ධියට අල්ලන්න බෑනේ. කොච්චර මේ කාලයක්ද කියලා ඒක අල්ලන්න බෑ. ඒත් ඒ වුණත් වේගයයි. ඉතින් ඊටත් වැඩි ඉලක්කම් ඔහොමම කීකියා මම කොච්චර ගියා, ඒ හැම ඉලක්කමක් කියවෙන තැනම ස්වල්ප වූ හෝ නොපෙනෙන හෝ පෙනෙන වේගයක් තියෙනවා. දන්නවනේ? ඒක වේගය කියන එක ඉක්මවා යනවා කියලා කියන්නේ අන්නේ ඉලක්කන් සියල්ලම පසු වෙනවා. ගණිතය පහු කරන්න සිද්ධ වෙනවා. ගණනේ කෙලවරට යනවා. ගණනේ කරන්න බැරි මට්ටමට එනවා. වේගයේ උපරිමය නිශ්චලයි. දැන් උදාහරණයක් වශයෙන් ගියොත් ඔය ෆෑන් පෙට්ටක් සාමාන්‍යයෙන් කැරකෙද්දි වේගෙන් අපිට ඒක පෙති ටික පේන්නේ නැහැ. මොකද වේගය අපිට ඒ ග්‍රහණය කරන්න බෑ හැට. ඒකයි. යම්කිසි වේගයක් තමයි පේන්නේ. මේ දෘශ්‍ය ආධාරකයක් හරි පුදුමයි. දැන් අපි ඔය පෙරහැරවල ගිනි බෝල දකිනවා. පෙරහැරේ වේගින් මේ ගිනි බෝල දෙකයි තියෙන්නේ. ගිනි බෝල දෙක වේගෙන් කරකවනකොට ගිනි වලල්ලක් තමයි අපිට පේන්නේ. සමහර රාත්‍රී කාලයේදී එක ගිනි පේල්ලක් අරගෙන කරකැව්වත් ගිනි වලල්ලක් පේනවා. ඇහි වේගයේ සීමාව. මේ ඇහි වේගයට වඩා මේ දියුණු සීමාවන් ග්‍රහණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික කැමරා හදලා තියෙනවා. හැඩාරම පේන්නේ, නමුත් එහෙම වෙන්න පේන්න පුළුවන් අධි තාක්ෂණික කැමරා තියෙනවා. හැටත් වැඩි එහා ගිහිල්ලා. සැනසෙල්ල නැහැ මනස තුල. සැනසෙල්ල නැහැ ඉන්ද්‍රයන් තුල. සැනසෙල්ල නැහැ අතීතය අනාගත වර්තමාන තුල. සැනසෙල්ල නැහැ ඔබගේ දැනුම තුල. දැනුම හලන්න වෙනවා. දැනුම හැලුවාම ඔබ මෝඩයෙකුත් නෙවෙයි ප්‍රඥාවන්තයෙකුත් නෙවෙයි. ඔබ මෝඩෙක් වෙන්නේ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කියකට අපි කොච්චර ප්‍රඥාවන්තයි කියලා හිතාගෙන හිටියද නමුත් අපිට වඩා ඉහළ තැනකට අපි ගිහ ගමන් ආයි අපි බොඩ වෙනවා නේද ඕනම ගුරුවරයෙක් ඊට වඩා ඉහළ තැනකට ගියහම ගුරුවරයා ශිෂ්‍යයෙක් වෙනවා තේරුණාද එතකොට හැම කෙනෙක්ගේම ජීවිතේ දෛනිකව හැම තැනදීම තේරලා තියෙනවා මම මෝඩයි මම ප්‍රඥාවන්තයි කියන දෙකම දැනලා තියෙන ජීවිතේ නේද? ඉතින් දැනුම හැලුවොත් එයා ප්‍රඥාවන්තත් නෙමෙයි මෝඩත් නෙමෙයි. ප්‍රඥාවන්තත් නෑ මෝඩත් නෑ. ඉතින් හොඳ නැද්ද? ඒ කියන්නේ තමා කෙරෙහි කිසිදු ආකල්පයක් නැහැ. එයා දැවෙන්නේ නැහැ මම ප්‍රඥාවන්තයෙක් කියලා උඩඟු භාවය ඇති වෙන්නෙත් නැහැ. මම මෝඩයි කියලා දැවීම ඇති වෙන්නෙත් නැහැ. තේරෙනවනේ? ඒ දැවීම නැහැ වේදනා නිරෝධයි. වේදනා නිරෝධයි. ඒ නිසා ජීවිතයේ යම් ශාන්ත ගුණයක් තියෙනවා ඒක තියෙනවා. ඉතින් අවබෝධ කරගත්ත කෙනෙකුට තියෙන්නේ විශේෂ යමක් කරන්න නැහැ. කැලඹුණු දිය භාජනයක් සංසුන් වෙන්න යන්නාක්සේ සංසුන් වෙන බව හිත තේරුම් අරගෙන ස්වභාවිකව ස්වභාවයට එක් කර ජීවත් වීමයි තියෙන්නේ. එවිට මනස ස්වභාවයෙන් තැම්පත් වෙනවා. ආයයි හොල්ලන්න යන්න ඕනේ. හැබැයි ඒ ලෝකෝත්තර සමාධිය වඩන ක්‍රමය හැබැයි ওই தත්ත්වයේ පුහුදු මනස කරන්න ගියොත් වෙන ප්‍රතිඵලයක් තමයි හම්බෙන්නේ. තේරුණ ඒකයි தත්ත්වය. බුදුන් මනසට තියෙන විදර්ශනා කරලා ඒ தත්ත්වයට පත් වෙන්න ඕන. ඒක තමයි විදර්ශනාව තමයි ක්‍රමවේදය. ඒක ප්‍රතිපත්තියක් නෙමෙයි. විදර්ශනාව කියන්නේ ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒකට මේ දාන්න බෑ සීමා. විදර්ශනාවකට සීමා නැහැ. දැන් විද්‍යාඥයෙකුට සීමා තියෙනවද? නැහැ. ආ මේ මට්ටමේ විතරයි පරීක්ෂණ කරන්න. ලංකාවේ නම් තියෙනවා. රටවල් වල නැහැ. දිනු රටවල් වල සීමා නැහැ. ලංකාවේ නම් දීදි කට්ටක්වත් හදන්න දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අති ගෞරවනීය රාජ්‍ය තන්ත්‍රය ඉතිහාසයේ ඉඳලම තාම නැහැ. ඉතින් ඒ නිසා දාර්ශනිකයෙකුට සීමා නැති කරගන්න ඕන. නමුත් ආගම් වලින් නම් දාලා තියෙන සීමා මේෙන් එහා හිතන්න එපා. මේකට පැහැදෙන්න ඕන, මේක පිළිගන්න ඕන. නිතරම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ අවසරය තියෙන නිසා අපි ඒක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. කිව්වට පිළිගන්න එපා. ඒක සත්‍යම තමයි, සත්‍යම තමයි, හරිම තමයි. ඒත් කිව්වට පිළිගන්න එපා. ඒයි ප්‍රත්‍යක්ෂව අවබෝධාත්මකව දැකීම අගය කරන්නේ. එතකොට කිව්වට පිළිගත්තොත් ඒක දැනුමක්, ප්‍රත්‍යක්ෂව ගත්තොත් ඒක අත්දැකීමක්. එංගලන්ත සීතලයි කිව්වොත් එංගලන්ත නොගියපු කෙනාට ඒක දැනුමක්. එංගලන්තෙට ගිහිල්ලා වහම ඒක ප්‍රත්‍යක්ෂ ධාරය. දැනුම කියන්නේ කුතුහලයෙන් යුක්ත දෙයක්. දැනුම කුතුහලයෙන් යුක්ත දෙයක්. ඔබ ශ්‍රේෂ්ඨයෙක් පසුපස යා යුතු නෑ. ඔබ ශ්‍රේෂ්ඨයෙක් විය යුතුයි. ඔබ දෙවියෙකුට තීරණ ජීවිතේ ලබා දිය යුතු නෑ. ඔබේ ජීවිතයේ තීරණ ඔබ ගත යුතුයි. එසේ කල්පනා කරන කෙනාගේ තමයි ප්‍රඥාව නුවණ වැඩෙන්නේ. කුසලතාවයන් වැඩෙන. දැන් ගෙදර අම්මා තාත්තලා කන්න දෝම බීම ටික හම්බ කරලා දෙනකන් අර දරුවන්ගේ ප්‍රඥාව වැඩින්නේ. එයාට තේරෙන්නේ තාත්ත කොච්චර දුක් විඳිනවද, අම්ම කොච්චර ලිප ළඟ දුක් විඳිනවද දන්නේ නැහැ. එයාට ටිකක් දෙන්න ඕන ලුණු ගෙඩිය සුද්ධ කරන්න. එතකොට තේරෙනවා එයාට ලුණු ගෙඩිය සුද්ධ කරද්දී මේව අමාරුවක් තියෙනවා. ලිප ළඟ මෙච්චර රසයක් තියෙනවා කියලා අත්දැකීමෙන් එයා අවබෝධ කරගන්නවා. නැත්තං ඉතින් හරි ෂෝක් එකකට මේ කැම ටික හොයලා ගිහලා එයාට රසමදි වුණහම මේ පුක් මූණ දාලා අපිට බයිනවා. ඒ අවබෝධය නැති වුණා. ආයෙන හදාගෙන කන්න පුළුවන් කියලා හෙට දෙන්න ඕන ලී කුසිය ඔන්න අදාගෙන ගන්නවා කියලා බලන්න. එතකොට තමයි තේරෙන්නේ මේක මේ මට්ටමට ගොඩනගා ගන්න කොච්චර අමාරුද කියලා. නේද? දැන් හම්දුරුණත් අපි ගෙනල්ල දෙන්නහම ඉතින් අපි හිතනවා සරලයි කියලා. තවසේම මේ හතරට පහට නැගිටලා උහෙලෝල කපල හදලා හදලා තමයි මේ දානි ගෙනල්ලා පූජ කරන්නේ. ඒකෙන් ප්‍රායෝගිකත්වයේ කියන එක දැනුවට වඩා සංකල්පවලට වඩා ටිකක් දුෂ්කර දෙයක් ඒක. ඒ වුණාට ස්ථීර සාර ජීවිතයකට ජීවිතේට ශාල පිටුවහලක් ඇති කරන බලයක් ඇති කරන මහා ජීවයක්. අභිමානයක් ඇති වෙනවා තමන්ගේ කියන අදහසාවල. දැන් ඔබට ওই පාරේ සේල් වල කාර් සේල් වල තියෙන ලොකු වාහන එහෙම දැක්කහම ඒව ගැන අභිමානයක් ඇති වෙනවද? නෑනේ. කිසි දෙයක් නෑ. ඒ ලස්සනද තියෙන ලොකුවට තියෙන ජල් බල්ල කියන්නේ. හැබැයි ලොකු වාහනයක් ඔබ ගන්නවා, මිලදී ගන්නවා. ඊට පස්සේ ඒ කියන ඔබට අභිමානයක් ඇති වෙන්නේ නැද්ද? අභිමානයක් ඇති වෙනවා. බයිසිකලේ හරි කාර් එක හරි ඒ ගැන අභිමානයක් ඇති වෙනවා. මේක පහීම රතේ කියලා. ඉතින් දැනුමත් එහෙමයි. දැනුමින් ඉන්නකොට ඒක හුදෙක් දැනුම නෑ. ප්‍රත්‍යක්ෂතාවයක් නැති නිසා අර තමන් ගත්තේ නැති වාහනයක් වගේ තමයි. ඔහි තියෙනවා. මතයක් හැටියට තියෙනවා. ඉතින් මතවාද වලින් තර්ක කරන්න මොඩියෝ. අඥානයෝ. මෝහාන්දකාරයින් නැයි. දැක්කේ නැති මලමාලි ගැන කපුගම් කතා කරන කපුවෝ වගේ. මාලිගාවක් නැති තැනක ඉනිම ගබ්බඳිනවලු හදන්න ඉන්න මාලිගාවට ගොඩ වෙන්න. නොදකපු ලෝකයකට දෙයියෝ අදහන මිනිස්සු කොහොම මිනිස්සු අදාළ වෙන්නේ මේ අර මාලිගාවක් නැති තැනක ඉනිම ගබ්බඳින මිනිස්සු ගණේට. කොහාට නගින්නද කියලා හුවා මං හදන්න හිතාගෙන ඉන්න මාලිගාවට නගින්න මේ ඉනිම ගහදන්නේ. ඉතල මාලිගාව හදන්න බෑනේ. මාලිගාව පේන්න ඕන. මාලිගාව පෙනුනහම තමයි එතන ළඟින්න ඕන. විදර්ශනාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔබ මනස අතික්‍රමණය කරන්නේ සද්ධර්මයේ උපකාරයෙන්. සද්ධර්මයේ උපකාරයෙන් මනස අතික්‍රමණය කරන්නේ විදර්ශනාවේ ප්‍රතිඵලයක් හැටියට. අතහැරීම යනු කවරන්ද? කිසිවක් නොවේ. කිසිම ක්‍රියාවක් නොවේ. ක්‍රියාවක් ඇති තැනක අතහැරීමක් නැත. ක්‍රියාවක් ඇති තැනක තිබෙන්නේ තවත් ආකාරයක ග්‍රහණය කිරීමක්. තවත් ආකාරයක ග්‍රහණය කිරීමක් තමයි තියෙන්නේ. තවත් ආකාරයකට ගියෝ. එතකොට අතහැරීම යන ආකාරයක් නැති දෙයක්. අතහරින ආකාරය හයිද සමානයි. අතහැරීම යන ආකාරයක් නැහැ. ආකාරය කියලා කියන්නේ පිළිවෙලක්, ක්‍රමවේදයක්, සම්මුතියක්, මාර්ගයක් තිබෙන ආකාරයක් නැත. මේ ක්‍රමවේදයේ ලෝතර බුදුරජාණන් වහන්සේ අසිරිමත් විදියට හොයාගන්න මේක සාමාන්� හුදු ඥානය තුල විඥානය තුල පහළ වෙන්නේ ඒ විශේෂිත ධර්මයෙන් කිසිසේත්ම පහළ වෙන්නේ නැහැ සාමාන්‍ය විඥානය තුල. සාමාන්‍ය විඥානය තුල තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වින්දනේ විඳින්න විතරයි පුළුවන්. ඒ ටික තමයි ඔබේ ජීවිතේ පුරාම විඳගෙන ඉන්නේ. වරක සතුටු වෙමින්, වරක බය වෙමින්, වරක ජීවිතේ විවිධ ස්වභාවයන් වලට පත් වෙමින් මනස තුල තියෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ විඳින්මින් ජීවත් වෙනවා. ඒ තමයි මනසට බැසගත්ත, මනසට ඇලුණු, මනසට බැඳිච්ච කෙනාගේ ලක්ෂණ. මනස ඉක්මුවට පස්සේ ආර හැකියාව ලැබෙනෝ කාලත්‍රේ ඉක්මවා කටයුතු කිරීමට, දැකීමට, ජීවත් වීමට හැකියාව ලැබෙනෝ. කාලත්‍රේ ඉක්මවා ජීවත් වෙන්න පුළුවන්. කාලිකයි කියන්නේ කාලයක් නැහැ කියන එක. කාලයක් නැහැ කියලා කියන්නේ ඕනම කාලයක ගන්න පුළුවන් කියන එක නෙමෙයි. අපේ සමාර්ගය කියන්නේ කාලිකයි කියලා කියන්නේ ඕන කාලයකදී මේක අවබෝධ කරගන්න පුළුවන් නිසා කාලිකයි කියනවා. ඕන කාලයක මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒකට කියන බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් මේ පටිච්ච සමුප්පාදය සහ චතුරාර්ය සත්‍ය නිර්වාණය ලෝකේ තියෙනවා කියන එක. එතෙන්දි පැහැදිලි කරන්නේ මේ නිර්වාණය හැම කල්ලිම ලෝකේ තියෙන දෙයක් කියන එක. නමුත් මේ අකාලිකයි කියන තැනදී පැහැදිලි කරලා දෙන්නේ ඒක නෙමෙයි, වෙන දෙයක්. එතෙන්ට මේක සම්බන්ධ කරන්න ඕනේ, ඒක ඇත්තක්. හැබැයි ඒක නෙමෙයි මේ අකාලිකයි කියලා කියන්නේ. මේ කාලයක්ම වූ, කාලයක්ම වූ, අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක්ම වූ එසක් අර අතෙන්ට ඒක සම්බන්ධ කරන්න බෑ. ඒක ඇත්ත. ඒ වුණාට එතෙන්ට නෙමෙයි ගැලපෙන්න මේක හදලා තියෙන්නේ නේ. දෙන්නෙම දැන් අපි බාන්නත් අපි නිර්මාණය කරගන්න ඔළුවට දාන්න, වැඩගෙන යන්න බයිසිකල් කකුල් දෙකට දාන්න, සපත්තු දෙක තියෙනවා. ඉතින් ඒව නිසි තැනට ගලපන්න ඕන නේ. එහෙම නැත්නම් ඒ නිසි තැනට ගැළපීමක් ඇති කරන්න කරේ නැත්තොත් එහෙම සපත්තු දෙක ඔළුවට තියාගෙන නේද කැප් එක මේ කකුල් දෙකේ දාගෙන ගියොත් එහෙම හරි ප්‍රශ්නයක් එන්නේ. නිසි තැනට ගැලපුණාම තමයි නිසි ලස්සන වෙන්නේ කියන්නේ. දෙයක් වැරදි හෝ හරි බවට පත්වන්නේ තමන්ගේ පෙරගත්ත මතයට අනුව. සමහර අය මේ වචන අහලා කියන වැරදි කියලා. මොකද එයා ගත්ත පෙර මතයට වැරදි. සමහර අය කියනවා හරි. ආ මම මේට කලින් මේ පොතකින් බලලා තියෙන කාරණයක් ඔය. ආ ඒ නිසා ඒ මතයට හරි. ඔය දෙන්නම හරිද? නැත. ඔය දෙන්නම වැරදි. මේක හරි කිව්වත් වැරදි, මේක වැරදි කිව්වත් වැරදි. ඇත්තෙන්ම මේක හරි වැරදි දෙකම නැති ධර්මයක්. ඔන්න සම්මුති ඥානයට පහර වදින තැන. සම්මුති ඥානයට දරා ගන්න බෑ. ඇයි? එල්ලිලා ඉන්න තැනක් ඇත්තේම නැහනේ. අපිට එල්ලෙන්න තැන දෙන්නෙම නැහැ. ඒ නිසා සම්මුති ඥානෙ ඉක්මවා යා යුතුමයි. සම්මුති ඥානෙ ඉක්මවා යා යුතුයි. සද්ධර්ම අවබෝධය කර ගැනීම යනුයයි. manussත් පටිලාභෝ දුර්ලභෝ ලෝකස්මි. මිනිස්සෙක් වෙලා උපදින එක හරිම දුර්ලභයි. සද්ධම්ම සවනං අති දුර්ලභ. සද්ධර්ම සවනේ තාම දුර්ලභ කාරණයක්. ඒක හමු වුණා හොඳ නුවණක් මෙනෙහි කිරීමක් කරන්න, සද්ධාවත් ධර්මයේ කෙරෙහි සද්ධාවක් ඇතිවීම දුර්ලභ සිතක්. සමහර අය මේ වැඩසටහනට එන්නේ නැත්තේ මේ මහා ලොකු දේවල් නිසා නෙමෙයි. සමහර අය මේ ගෙදර බලාගන්න කෙනෙක් නැහැ කියලා. හරියට තේරුම් ගත්තා නම් ගෙදර හුරු වරන් යද්දින් කියලා බනට එනවා. ඉතින් අප්‍රමාදේන සම්පාදේත හැම දිනාටම තෙරුවන් සරණයි.